සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දිට්ඨෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ ධං නහි ජාතු ගම්භසෙයං පුනරේති ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද අප මේ අතන්ට විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ කරණීය මෙත්ත සූත්‍රයයි මේ සූත්‍රය බෞද්ධ ත්‍රිපිටක ධර්මයේහි ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේහි කුද්දක පාඨ කියන කොටසටයි අපට හොඳට හුරු පුරුදු අප නිතර විවහාර කරන නිතර අප ආශිර්වාද සලසා ගන්න සූත්‍රයකුයි කරණීය මෙත සූත්‍රය කියලා කියන්නේ පින්නතුනි මේ සූත්‍රයට අදාළ නිදාන කතාව පිළිබඳව අප මුලින් විමසා බැලිය යුතුයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ එක්තරා ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේගෙන් භාවනා සඳහා කමටහන් අරගෙන බුදුහාමුදුරන්ගෙන් ඉවත් වෙලා වනගත ප්‍රදේශයකට වැඩම කළා වනගත ප්‍රදේශයකට බණ භාවනා කිරීම සඳහා වැඩම කරපු මේ ස්වාමින් වහන්සේලා ටික දිනක් වනගතව භාවනා කරද්දී උන්වහන්සේලාට වනයේ හිටිය අමනුෂ්‍යයන්ගෙන් නොඑක් විදිහේ හිරිහැර කරදර එන්නට පටන් ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී අර ස්වාමින් වහන්සේලා අපේක්ෂා කළ විදියට උන්වහන්සේලාගේ භාවනා කමටහන් සමෘද්ධිමත් කරගන්නටත් ඒ වගේම අපේක්ෂා කළ විදියට ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබා ගන්නටත් උන්වහන්සේලාට නොහැකි වී ගියා. මෙන්න මේ නිසා අර ස්වාමින් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට වැඩම කළා. වැඩම කළා උන්වහන්සේලා ප්‍රකාශ කළා උන්වහන්සේලාට අත්වුණු කරදර විපත් ගැන. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානය පිළිබඳව මේ ස්වාමින් වහන්සේලාගේ චරිත ලක්ෂණ පිළිබඳව සලකලා බලලා මේ ස්වාමින් වහන්සේලාට පුරුදු පුහුණු කළා මේ කරණීය මෙත සූත්‍රය. කරණීය මෙත සූත්‍රය උගන්වලා ඒ කරණීය මෙත සූත්‍රය කරදරෙන අවස්ථාවේදී සංජානනා කරන්න කියලා පුරුදු කරවලා අර ස්වාමින් වහන්සේලා නැවත ඒ හිටිය ස්ථානෙටම පිටත් කළා. ඉන්පසුව පින්නතුනි මේ සූත්‍රය හොඳට ඉගෙන කියාගත්තු ඒක භාවිත කරපු නිතර සජ්ජහානා කරපු මේ ස්වාමීන් වහන්සේලාට අර අමනුෂ්‍යයන්ගෙන් ආපු කරදර හිරිහැර නැති වෙලා ගිහිල්ලා දුර වෙලා ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි ඒ අමනුෂ්‍යයන්ගෙන් උන්වහන්සේලාට ආරක්ෂාව රැකවරණය සලසන තත්ත්වයට පත් වුණා. එතෙන් පටන් අපේ බෞද්ධයන් මේ සූත්‍රය විශේෂණ භාවිත කරන්නේ ආරක්ෂක සූත්‍ර ධර්මයක් හැටියටයි. විශේෂයෙන් මහපිරිත් පොතෙහි ආරම්භයේදීම තියෙන සූත්‍රයක් හැටියටත් මේ සූත්‍රය අපේ ආරක්ෂාව, රැකවරණය, ආශිර්වාදයේ අභිවෘද්ධිය පිණිස නිතර අප සජ්ජහානා කරන, භාවිත කරන සූත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ජීවිතය ඇතැම් විට ඇතිවන කරදර කම්කටොළු වලින්, රෝග උපද්දරව වලින්, අමනුෂ්‍ය ආදීන්ගෙන් ඇතිවන දෝෂ වලින් දුර වීම සඳහා විවහාර කරන සූත්‍රයක් හැටියටයි බොහෝ දෙනා කරණිමෙත සූත්‍රය පිළිබඳව සිතාගෙන ඉන්නේ. ඒ වගේම කරණිමෙත සූත්‍රය භාවිත කරන්නේ. ඒ පිළිබඳව අපි කල්පනා කරද්දී අපට මේ සූත්‍රයෙන් ආශිර්වාදයක් සැලසෙනවා තමයි. මොකද මේ සූත්‍රයේ බුද්ධ වචනය, සත්‍ය වචනය ගැබ් වෙලා තියෙනවා. සෑම සූත්‍රයකින් මේ වගේ ආරක්ෂාවක් අපට සැලසෙනවා. නමුත් පින්නතුනේ, ඒ ආරක්ෂාව ඉක්මවලා ගිහිපු ධර්මඥානය කරා යන්න පුළුවන් මඟ විවර කරන සූත්‍ර ධර්මයක් හැටියටයි ආධ්‍යාත්මික ගමන් මගේ යෙදෙන ඇත්තන් මේ සූත්‍රය භාවිත කරන්නේ. එනිසා පින්නතුනේ, දෛනික ජීවිතයේ අපි අපේ ආරක්ෂාව සලසා ගන්නට වඩා මුළු සසර ජීවිතයේම ආරක්ෂාව රැකවරණය සලසලා ගන්න විදිහේ මාර්ගයක් මේ සූත්‍රයෙන් අපට කියා දෙනවා. මේ සූත්‍රයෙන් අපට මඟ පෙන්වනවා. අන්න ඒ කරුණ පිළිබඳවයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ, බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ උන්වහන්සේ නිතරම දේශනා කරපු දෙයක් තමයි දුක්ඛ දෝමනස්සානං අත්තංගමය කියන කරුණ. දුක් දෝමනස් වලින් දුරු කරන ධර්මකෝයි බුදුහාමුදුර දේශනා කළේ. සමහර අය හිතනවා මේ ධර්ම පිළිපදිනකොට අපේ ජීවිතයේ කරදර කම්කටොළු වැඩි වෙයි, අපට එදිනෙදා ජීවිතයේ අපේ කටයුතු නිසි පරිදි කරගන්න බැරි වෙයි කියලා සමහර අය තනි හිතනවා. පින්නතුනි, එහෙම හැඟීමක් අපට එන්නේ අප ධර්මය ගැන හරියට කරුණු නොදන්නාකම නිසායි. සැබෑ ලෙසම ගත්තොතින් බුදුහාමුදුරන් හැමදාම පදයකින්ම පින්නතුනි, දුක්ඛ දෝමනස්සානං අත්තංගමය, දුක් දෝමනස් කායික මානසික දුක් දුරු කර ගැනීම සඳහා මඟ විවර කරන ධර්මකෝයි බුදුහාමුදුර අපට දේශනා කළේ. එනිසා පින්නතුනි, අප අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන කරණීය මෙත්ත සූත්‍රය අපට එදිනෙදා ජීවිතයේ දුක් කරදර කම්කටොළු දුරු කරගන්නටත්, බාහිර උපද්දරයන්ගෙන් එළමෙන විවිධ විදී උපද්දරව වලින් රැකවරණය, ආරක්ෂාව සලසරා ගන්නටත්, ඒ වගේම සමස්ත සසර ජීවිතයෙන්ම නිදහස් වෙලා සසර ජීවිතයේ පුරාම එන කරදර කම්කටොළු වලින් සදාකාලිකවමත් මිදෙන්නටත්, නිදහස් වීමටත් මඟ විවර කරන දෙන ධමයක් තමයි කරණිමෙත සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. එනිසා පින්නතුනි, මේ සූත්‍රය අපි එදිනෙදා සජ්ජහානා කරන වගේම එදිනෙදා මෙහි ඇති කරුණු අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නවා නම් අපේ ජීවිත පින්නතුනේ ඒ ධර්ම කාරණා පිළිපදින මොහොතක් පාසාම අප ගුණධමින් දිනු වෙනවා. අපේ ජීවිතයේ කරදර කම්කටොළු වලින් දුර වෙලා අපේ ජීවිතයේ සතුට සැනසීම අපි වැඩි දියුණු කරගන්නවා. ඒ නිසා මෙහි එන කරුණු අප වඩාත්ම අර්ථවත්ව තේරුම් අරගෙන ඒ කරුණ අපේ ජීවිතවලට වඩාත් සමීප කරගන්නටත්, ජීවිතේ එළඹෙන දුක් දොම්නස් වලින් කරදර කම්කටොළු වලින් නිදහස් වීමටත් අප මේ සූත්‍රය භාවිත කළ යුතුයි. සූත්‍රයේ පින්නතුනි ප්‍රධාන වශයෙන් ගාථා 9ක්, ගාථා 10ක් විස්තර වෙනවා. ඒ ගාථා 10 අපට ඉඳ තියෙන හැටියට අප විස්තර කළ දෙන්නටයි අද බලාපොරොත්තු වෙන්නේ. මුල්ම ගාථාව තමයි කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි. සූත්‍රයේ අප සඳහන් කරපු ආකාරයට කරණීය මෙත්ත සූත්‍රය මෛත්‍රී කළ යුතු බව සඳහන් වන සූත්‍රයකුයි මේ සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. නමුත් පින්නතුනි, සූත්‍රය ආරම්භ වන්නේ කරණීය මත්ත කුසලේන කියලා. සමහර අය තැමිට කරණීය මෙත්ත කුසලේන කියලා කියනවා. සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය වුණාට පළවෙනි ගාථාව ආරම්භ වන්නේ කරණීය මත්ත කුසලේන කියලා. එතකොට මුලින්ම බුදුහාමුදුර සඳහන් කරනවා යන්තං සාන්තං පදං අබේසමෙච්ච යන් සාන්ත පදයක් කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් කරණීයං අත්තපුසලේන අර්ථ සිද්ධිය සපුරා ගැනීමෙහි දක්ෂතාවයේ තියෙන කෙනෙකු විසින් යම් කිසි සාන්ත පදයක් ඒ කියන්නේ කෙලෙස් දුරු කර ගැනීමෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ශාන්ත පදයක් යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් අන්න ඒ අපේක්ෂා කරන කෙනාගේ ළඟ තිබිය යුතු ලක්ෂණයි මේ සූත්‍රයේ ආරම්භයේදී විස්තර වන්නේ. පින්නතුනි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ ලිහසියෙන් පහසුවෙන් ලැබෙන තත්වයක් නෙවෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන මේ කාරණා පාදක කරගෙන සති ධම්ම විජය ආදී බොජ්ජංග ධර්ම වර්ධනය කර ගැනීමෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන් හික්මෙමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදිමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න දහමකුයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්න ඒ ගමන් මගේදී ඒ ඉලක්කයයි පින්නතුනි මේ සූත්‍රය ආරම්භයේදී මේ සඳහන් වන්නේ. බොහෝ දෙනෙක් පින්නතුනි හිතන් ඉන්නේ කරණීයමෙත සූත්‍රය කියන්නේ එදිනදා ජීවිතයේ අභිවෘද්ධිය සඳහා හේතු වන ධමයක් කියලා. පින්නතුනි මේක ලෞකික ජීවිතයේ විතරක් සාර්ථක කර ගැනීම සඳහා දේශනා කරපු ධමයක් නෙවෙයි. ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලක්ෂණ ටික තිබිය යුත්තේ නිර්වාණ අවබෝධය කරා යන සත්පුරුෂ අවංක යහපත් පුද්ගලයෙකු ළඟ තියෙනවන ලක්ෂණයි මේ සූත්‍රයෙන් මේ විස්තර වන්නේ. එතකොට පින්නතුනි මේ සූත්‍රය අනුව කරුණු අපි පිළිපදිනකොට එකතකින් අපේ බලාපොරොත්තු අපේක්ෂාව අපේ මූලික ප්‍රාර්ථනාව මූලික අපේක්ෂාව නිර්වාණ අවබෝධයයි. ඒ නිර්වාණ අවබෝධය කරා යන ඒ ගමනේදී ආධ්‍යාත්මික ගමන් මගෙහිදී අප පසුකල යුතු ප්‍රාථමික මට්ටමේදී අපේ ළඟ ප්‍රගුණ කළ යුතු ගුණධම් සමුදායක් තමයි මේ සූත්‍රයෙන් විස්තර වන්නේ. එතකොට පින්නතුනේ ඒ ගුණධම් ටික අපේ ළඟ ප්‍රකට වෙනකොට එකතකින් අපි නිවන කරා සමීප වෙමින් ඉන්නවා. අනිත් අතින් අප ජීවත්වන සමාජයේදී අප සම්භාවනාවට පාත්‍ර වෙනවා. අනිත් අයට ඇතැම් විට පේන්නේ අපි ලෞකික ජීවිත සමෘද්ධිමත් කරනවා වගේ. නමුත් පින්නතුනේ සැබෑ ලෙසම අපි මේ ආධ්‍යාත්මික ගමන් මගකයි මේ යන්නේ. එතකොට ආධ්‍යාත්මික ඉලක්කයක් තියාගෙන ඒ ඔස්සේ අපි පිළිවෙස් සපුරනකොට පින්නතුනි අනිවාර්යෙන්ම අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථකයි. ඉගෙන ගන්න කෙනෙක් නම් තමගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ රැකියාව වඩාත්ම දැහැමි යහපත් රැකියාවක් වශයෙන් දැහැමිව මිල මුදල් උපයන අනිත් අයට ආදර්ශයක් වෙන විදිහට අනිත් අයට ආශිර්වාදයක් වෙන විදිහේ රැකියාවක් ඔහු නිතරම තෝරා ගන්නවා. වැඩිහිටියෙක් නම් තමගේ දරුවන්ට අසල්වැසියන්ට ආදර්ශමත් වන විදිහේ ජීවිතයක් ගත කරනවා. ඒක තමයි මේ ලක්ෂණ අපේ ජීවිතවලට එකතු සමගම අපට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම සඳහන් කරන්නේ කුමක්ද? නිර්වාණ අවබෝධයේ කියන යම් ශාන්ත පදයක් යම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් අන්න එවළු කෙනාගේ ළඟ මෙන්න මේ ලක්ෂණ තියෙන්නට ඕන. මොනවද ලක්ෂණ? පළවෙනි කරුණ තමයි සක්කෝ. සක්කෝ කියන්නේ පින්නතුනි තමන් දක්ෂයෙක් වෙන්නට ඕන. ලිහිල් වීරියකින් අලස කෙනෙකුට මෙවැනි ආධ්‍යාත්මික ප්‍රගතියක් කරා යන්නට පුළුවන් කමක් නැහැ. දැඩි වීරියක්, දක්ෂතාවයක් ඒ පුද්ගලයාට තියෙන්නට ඕන, කුසලයක් තියෙන්නට ඕන. නිවන සඳහා වඩන ප්‍රතිපත්ති වලට අපි නිතර ව්‍යවහාර කරන පදයක් තියෙනවා. ඒ තමයි කුසල කියන එක. කුසලයේ කියන්නේ මොකක්ද? නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා තියෙන දක්ෂතාවය, හැකියාව, සමත්භාවය, ප්‍රවීණත්වය. අනෙහිදී පින්නතුනි තමන් මේ සඳහා දක්ෂයෙක් වෙන්නට ඕන. දක්ෂයෙකුට විතරයි මෙවැනි ඉලක්කයක් හරහා ලංවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂයෙක් නම් දැන් අපි සමාජයේ දක්ෂතාවයන් කියලා කියන්නේ කුමක්ද? වේගෙන් දුවන්න පුළුවන් නම්, හොඳට සෙල්ලම් කරන්න පුළුවන් නම්, විවිධ විදිහේ ක්‍රීඩාවන් කරන්න පුළුවන් නම් සමාජ සම්මතයේදී අපි විශ්වාස කරනවා ඔහු දක්ෂයෙක් කියලා. නමුත් පින්නතුනි ලෝකයන්ේ සියල්ලක්ම පරදා යන්නට තරම් වේගෙන් දුවන්නට පුළුවන් වුණත් බුදුදහමේ හැටියට ඔහු කුසලතාවයක් තියෙන කෙනෙක් කියලා සඳහන් කරන්නේ නැහැ. කුසලතාවය කියලා කියන්නේ මොකක්ද? අකුසලයේ දුරු කරන්නටත් කුසලයේ වඩන්නටත් තියෙන සමත්භාවය. ඒ නිසා ඔබ සැබෑ ලෙසම සක්කෝ දක්ෂ කෙනෙක් වන්නේ ඔබ ඔබගේ සිතට එන ලෝභ, ద్వේෂ, මෝහ ආදී අකුසල් දුරු කරන්නටත් අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල දහම් ප්‍රගුණ කරන්නටත් ඔබ දක්ෂයෙක් වෙන්නට ඕන. ඒ සඳහා ඔබ නිතර සිහි කල්පනාවෙන් වැඩ කරන දක්ෂ පුද්ගලෙක් බවට පත් වෙන්නට ඕන. ඒක තමයි කරණිමෙත සූත්‍රයේහි සඳහන් වන නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයාගේ තියෙන පළවෙනි ලක්ෂණය. දක්ෂයෙක් වෙනව ඔහු. එතකොට ඒ සඳහා දක්ෂයෙක් වෙනව නම් ඔහු පින්නතුනේ ඔහු අනිත්‍යංශවලට දක්ෂයෙක් වෙනවා. නිවන් මාර්ගයේ ගමන් කරන සත්පුරුෂ කෙනෙක් රැකියාවක් කරනව නම් ඒ රැකියාව තමන් අවංකව කරනවා. එතෙන්දිත් ඔහු දක්ෂයි. ගුරුවරයෙක් නම් හොඳට උගන්වනවා ශිෂ්‍යංගේ හෙද්දිනාගෙන ශිෂ්‍යංගේ ප්‍රගතිය කරා යන විදියට. නියමිත කාලයේදී තමන් විෂය නිර්දේශය සම්පූර්ණ කරනවා. එතෙන්දිත් ඔහු දක්ෂයෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ඉන්නව නම් ඒ දෙමව්පියන් සලකනවා. දූ දරුවන් ඉන්නව නම් ඒ යුතුයකම් මැනවින් ඉෂ්ට කරනවා. ඒ වගේම තමන්ට සමාජයට රටට යම්සි මෙහෙවරක් ඉටු වෙන තියෙනව නම් ඔහු ඒ අවස්ථාවේදීත් නොපිරිහෙලා ඒ යුතුයකම් ඉටු කිරීම සඳහා ඔහු දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒක ඔහුගේ පළවෙනි ලක්ෂණය. දෙවෙනි කරුණ තමයි පින්නතුනි උජෝච ඍජු පුද්ගලෙක් බවට පත් වෙනට ඕන. අවංක කෙනෙක් බවට පත් වෙනට ඕන. පින්නතුනි ආධ්‍යාත්මික ගුණධර්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අවංක භාවය කියන පදනම මත පිහිටලා යන ගමනක් මේක. වංක පුද්ගලයන්ට නිවන කරා තියා පින්නතුනි සුගතියක් කරා යන්නට පුළුවන් වේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නිවන කියන්නේ පින්නතුනි අවංකව තමන්ගේ ළඟ තියෙන දුර්වලතන් තේරුම් අරගෙන, අවංකව තමන්ගේ ළඟ තියෙන සත් ගුණධම් තේරුම් අරගෙන, අයහපතින් මිදලා කුසලයේ කලා කරා අවංකව යන ගමනක්, අවංකව යා යුතු ගමනක්. ඒ නිසා මුලින් තමන්ට තමන් අවංක වෙන්නට ඕන. ඇතැම් විට අපි අනිත් අයට අවංක වෙන්න යනවා. බාහිර ලෝකයට අපි අවංකය කියලා කියනවා. නමුත් තමන්ට තමන්වත් අවංක නැහැ. එවැනි පුද්ගලන්ට පින්නතුනේ මේ නිර්වාණගාමී මාර්ගයේහි යම් ශාන්ත පදයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ශාන්ත පදයට ළඟා වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් අවංක කෙනෙක් වෙන්නට ඕන. ඒ අවංක භාවයේ ගත කරන කෙනා පින්නතුනි ඒ පුද්ගලයා තමන් කරන රැකියාව අවංකව කරනවා. ඒ වගේම තමන් ගෘහස්ත ජීවිතයක් ගත කරනවා නම් ගිහියෙක් නම් ඒ තමන්ගේ ආවාහ විවාහ ජීවිත අවංකව ගත කරනවා. රැකියාවක් කරන කෙනෙක් නම් තමන් ගන්න වැටුපට සරිලන විදියට ඔහු අවංක භාවයෙන් සත් භාවයෙන් ඒක කරනවා. ශිෂ්‍යෙක් නම් ශිෂ්‍ය ජීවිතයේදී තමන් අවංකව ක්‍රියා කරනවා. ඒ නිසා පින්නතුනි මේ අවංක භාවය කියන එක අපි නිවන සඳහා මේ ගුණධර්ම අපි ප්‍රගුණ වෙනකොට අනිවාර්යෙන්ම අප කරන සමස්ත ක්‍රියාවලියටම මෙහි ලක්ෂණ විනිවිද යනවා. මෙහි ස්වභාවය ව්‍යාප්ත වෙනවා. එතකොට උජෝච කියපු ආකාරයට තමන් අවංක කෙනෙක් වෙන්නට ඕන. තුන්වෙනි ලක්ෂණය තමයි සූජෝච. නිකන් අවංක වෙල බෑ. වඩාත්ම අවංක වෙන්නට ඕන. අවංක භාවෙත් උපරිමයට යන්නට ඕන. ඇතැම් විට තමන්ගේ ජීවිතය පරදුවට ගියා හෝ වේවා තමන් රකින්න ගුණධාමෙන් තමන් වෙනසකට භාජන වෙන්නේ නැහැ. තමන් කොතන හිටියත්, ලංකාවේ හිටියත්, විදේශ රටක හිටියත්, රැකී රක්ෂා කරන තැන හිටියත් පන්සලට ආවත් කියන මේ හැම තැනේදීම තමන්ගේ මේ අවංක භාවය ආරක්ෂා කරගන්නවා. ඒක වඩාත්ම දැඩියම ඍජු ගති ගුණයක් උව ඇති කරගන්නවා. සමහර ඇත්තන් විහාරස්ථාන ඇසුරු කරනකොට, ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට, තමන්ගේ රැකියාව කරනකොට විතරක් අවංක වෙනවා. නමුත් පින්නතුනි මේ සූජූච කියන ලක්ෂණය ඇති වෙනකොට අපේ අවදියෙන් ඉන්න සෑම මොහොතකම මෙන්න මේ අවංක භාවය කියන එක වඩාත්ම ඍජු භාවය තමන්ගේ ජීවිතය තුළින් ප්‍රකට වෙන්නට ඕන. එහෙම පුද්ගලයා පින්නතුනි දෙවෙනි ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඔහු හැමතැනම එක විදියට හරීම සැහැල්ලුවක් ඒක. මොකද අපි බොහෝ වෙලට අපි කරන්නේ රඟපෑමක් බොහෝ දෙනා. සමාජ ඉදිරියට එනකොට සම්භාවනීය පුද්ගලයන් හැටියට එනවා. නමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල ලොකු අඩුපාඩුකම් තියෙනවා. පින්නතුනි එවැනි කෙනෙකුට මේ අප බලාපොරොත්තු වන ආධ්‍යාත්මික ගමනට පිවිසෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට ජීවිත දෙකක් තියෙන්නට බෑ. එකක් වචනෙන් කියලා එකක් ජීවිතේ පිළිපදිනව වෙන්නට බෑ. අපි අවංකය කියලා පිරිසක් ඉදිරියේ කියලා අපිට වංක දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. අපි පිරිස ඉදිරි පිටත් පිරිස නැති තැනදීත් අපි හැම තැනදීම අවංක වෙන්නට ඕන. අන්න ඒ ලක්ෂණය ආධ්‍යාත්මික ගමන් මඟ යන කෙනෙකු ළඟ තියෙන්නට ඕන ලක්ෂණයක්. හතරවෙනි ලක්ෂණය තමයි සුවචෝ. සුවච කියන්නේ යම් කිසි කෙනෙකුට හොඳට යහපත් විදිහට කතා කරන්න පුළුවන් නම්, යම් කිසි කෙනෙකුට ලෙහෙසියෙන් අවවාදයක් දෙන්න පුළුවන් නම්, ඒකටයි සුවචකම කියලා කියන්නේ. නැත්තම් කීකරුකම කියලත් අපි මේකට කියනවා. සමහර අය ඉන්නවා අවවාදයක් දෙන්න බෑ, පිළිපදින්නේ නෑ. වැඩිහිටියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අවනත වෙන ස්වභාවයක් නෑ. පින්තුනි, අපි නිතරම සමාජයක් එක ගත කරන්නේ. ඒ සමාජයේ ඉන්න අවස්ථාවේදී අපේ වැඩිහිටියන් ඉන්නවා, අපේ ගුරුවරු ඉන්නවා, අපට වඩා සිල්වතුන්, ගුණවතුන්, වයසින් වැඩි අය ඉන්නවා. අන්න එවැනි අයගේ ගුණයට, දහමට ගරු කරන ස්වභාවයක් තියෙනට ඕන. අනිත් අයගේ වචනයට අවනත වෙන ස්වභාවයක් තියෙනට ඕන. අන්න එවැනි කෙනෙකුටයි පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ යන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් අපි මේ සුවචකම අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ජීවිතයේදී. නමුත් ශිෂ්‍යෙක් වශයෙන් ඉන්න කාලෙ විතරක් නෙමෙයි, වයසට ගිය අවස්ථාවේදීත් මේ ලක්ෂණ අපේ ළඟ තියෙනට ඕන. මේ පින්නතුන් අහලා ඇති, සැරුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය හාමුදුර කෙනෙක් හිටියා රාද කියලා. මේ රාද හාමුදුරුව මහණ උනේ හුඟක් වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා මහණ වෙච්ච සමහර අය වැඩිහිටියන්ට අවනත නැහැ, ගුරුවරුන් කියන දේවල් අහන්නේ නැහැ. නමුත් මේ රාද හාමුදුරුව වයසට ගිහිල්ලා මහණ වෙච්ච දිළිඳු කෙනෙක්. උන්වහන්සේ වයසට ගිහිල්ලා මහණ උනත් පින්නතුනේ හරියම කීකරුයි වැඩිහිටියන්ට, හරියම කීකරුයි තමන්ට වඩා කලින් මහණ වෙච්ච තමන්ට අවවාද දෙන අයට. ඒ වගේම තමන් මහණ කරපු ගුරුවරයා සැරියුත් හාමුදුරන්ට පොඩි හාමුදුරු කෙනෙක් විසින් දක්වන ගෞරවය හා සමාන ගෞරවයක් උන්වහන්සේට දැක්වුවා. ඒ නිසාම පින්නතුනි අර වයසට ගිහිලා මහණ වෙච්ච රාජ හාමුදුරන්ට පුළුවන් වුණා බොහෝම කෙටි කලකින් කෙලෙස් ප්‍රහීණ කළා අරහත්වයට පත් වෙන්න. ඒ නිසා අපි වයසට ගියත් පින්නතුනි අපිට නොයෙක් විදිහ අධ්‍යාපන සුදුසුකම් තියෙන පුළුවන්. නොයෙක් විදිහ අපට සමාජ පිළිගැනීම් තියෙනට පුළුවන්. නමුත් ඒ සියලටම වඩා වටින්නේ අපි කොච්චරනම් ගුණධහමට නැඹුරුද කියන එකයි. මේ පින්නතුන් අහලා ඇති අනුරාධපුර රාජධානි සමයේ ඇතැම් ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේලා, මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලා අවුරුදු 20-30 තමන්ගේ ශිෂ්‍යයන්ට කමඨහන් දීපු සමහර ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේලා රහත් නොවෙච්ච අවස්ථාවන්වලදී ඒ මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලා අවුරුදු 7-8-10 කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලාගෙනත් ගිහිල්ලා උක්කුටකෙන් ඉඳගෙන තමන්ගේ ශිෂ්‍යයන්ගෙම කමඨහන් ගත්තු ආකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේකයි පින්නතුනි ආධ්‍යාත්මික ගමන් මඟ යන කෙනෙකුගේ තියෙන සුවජ ලක්ෂණය. ඕනෑම වෙලාවක ගුණ දහම වෙනුවෙන් අපි හිස නමන සූදානම්. ගුණහපත්කම් ඇති කරගන්නා වූ අන් අය කෙරෙහි අපි නිතර හිස නමන ස්වභාවයක්, එයට ගරු කරන ස්වභාවයක්, එයගේ වචනේ අහන්නට සූදානම් බවක් අප ළඟ තියෙනට ඕන. ඒකත් නිවන් මාර්ගය යන කෙනෙකුගේ ළඟ තියෙන ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි මුදු, මෘදු භාවයේ තියෙනට ඕන. සමහර අය දැඩි පිළිවෙත්වල ඉන්නවා. දැඩි මතවාදවල, දෘෂ්ටිවල එළඹිලා ඉන්නවා. ඒව වෙනස් කරන්නේ සමහර අය. මෙන්න මේක පින්තුනේ හරි බාධාවක් තමන්ට ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ප්‍රගතිය කරා යාමේදී. ඒ නිසා මෘදු ගතිය නැවෙන ස්වභාවය අපට තියෙනට ඕන. හැම දෙයකම නැවෙන්න නෙවෙයි, ගුණයට නැමෙන ස්වභාවය තියෙනට ඕන. මෘදු ගති ගුණ තියෙන කෙනාට තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ පෙරමුණක් කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඒකාතකින් අයුක්තිය අභියස, අසාධාරණ අභියස, උජෝච සූජෝච කියපු ආකාරයට ඍජු ගතියේ වඩාත්ම ඍජු ගතියක් තියෙන අතරේදී ගුණධම අභියස, සිල්වතුන් ගුණවතුන් අභියස, දහම අභියස අපේ ළඟ මෘදු ගති ගුණය තියෙනට ඕන. ඊළඟ ලක්ෂණය තමයි අනතිමානී. අනතිමානී සහ නිහතමානී කියලා කරුණු දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. නිහතමානී කියලා කියන්නේ, නිහතමානී කියලා කියන්නේ මානය සම්පූර්ණව නැති කිරීම. මෙතන අනතිමානී කියලා කියන්නේ න අතිමානී කියන එක. හුඟා උඩමු නැහැ කියන එක. මානය සම්පූර්ණව නැති කළා නෙවෙයි, ඔහු ළඟ අතිමානිය නැහැ. අතිමානී කියන්නේ තමන් උසස් කෙනෙක් කියලා බොහෝම ලොකුවට හිතන ඉන ස්වභාවය. සමහර අය නොයෙක් විදිහේ තමන්ගේ තියෙන සුසුකම් නිසා ආගම දහමට නැඹුරු වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. පින්නතුනි ඒ බොහෝ විට ඇතිවන්නේ තමන්ගේ දැඩි මානය නිසා. මෙන්න මේ මානයත් පින්නතුනි අපට ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියේ යාමේදී තියෙන ලොකු බාධාවක්. බනදහ මානෙට සමහර අය සූදානම් නැහැ. තමන් දන්නවා කියලා බොහෝ විට හිතන් ඉන්නේ. දන්න කෙනෙක්ගෙන් දන්නේ නැති කරුණක් අහන තරම් අවනත වීමක් නැහැ. එහෙමයිද පින්නතුනි මේ නිවන් මාගේ ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අතිමානයෙන් තොර වෙන්නට ඕන අපි. මාන්නේ අඩු කරගන්නට ඕන. විශේෂයෙන් මෙන්න මේ ලක්ෂණ යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඔහු ඒකාසිකෙන් නිවන් මාර්ග කරා යන අතරේදී අනිත් අතින් පින්නතුනි ඉගෙන ගන්න කෙනෙක් නම් උඟාන් දේවල් උට ඉගෙන ගන්න පුළුවන්. ශිෂ්‍ය ජීවිතය ප්‍රගතිය කරා යාමේදී මේ ලක්ෂණ ඉතාම වැදගත් වෙනවා. ශිෂ්‍යයන් අනතිමානිනු ප්‍රමාණයට තමයි ගුරුවරුන්ගෙන් තමන්ට සිලම ශාස්ත්‍ර හොඳින් ධාරණය කරගන්නට ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ ලක්ෂණ අපේ ළඟ එකතකින් අපි නිවන් මාගේ ගමන් කිරීමේදී තියෙන මඟ සලකුණු වගේමයි අනිත් අතින් අපි එදිනෙදා ජීවිතයේදී අපේ කටයුතු සඵල කරගන්නට මේ ලක්ෂණ අපට ඒකාන්තියම හේතු වෙනවා. එතකොට පළවෙනි ගාථාවෙන් තියෙන කරුණ ටිකයි ඔය අප මුලින් සාකච්ඡා කළේ. දක්ෂවන්නට ඕන, ඍජුවන්නට ඕන, වඩාත්ම ඍජුවන්නට ඕන, සුවචකීකරු බව තියෙනට ඕන, මෘදු ගතිය තියෙනට ඕන, අතිමානයෙන් තොර වෙන්නට ඕන, උඩඟු බව අඩු කරගත්තු කෙනෙක් වෙන්නට ඕන. දෙවනි ගාථාව සන්තුන්ස කෝච සුභාරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ. දෙවනි ගාථාවෙන් සඳහන් වන්නේ මේ සාන්ත පදයේ කරා පියවර ඔසවන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ කීපයක් විස්තර වෙනවා. සන්තුෂ්ස කෝච, ඔහු ලද දෙයින් සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. සතුට පින්නතුනි ඉතාම වැදගත්. අපි දහමේ හැසිරෙනකොට සමහර අය මූණ නරක් කරගෙන මූණ රැලි වැටිලා ඇතැම් විට දත් ටිකකට එකතු කරගෙන බොහෝම දැඩිව මේව කරනවා. පින්නතුනි සැබෑ ලෙසම අපි ධර්මයේ පිළිපදිවන නම් අපි සරල වෙන්නට ඕන. අපේ ළඟ සැහැල්ලු භාවය තියෙන්නට ඕන. සතුට කියන එක තියෙන්නට ඕන. බොජ්ජංග ධර්ම සඳහන් වද්දී සඳහන් කරද්දී ප්‍රීති සම්බොජ්ජංගය කියලා කරුණක් තියෙනවා. ප්‍රීති අපි වඩන්නට ඕන. සමහර අය හිතන් ඉන්නවා මේ ආධ්‍යාත්මික ගමන් මඟ දුකස යන ගමනක් කියලා. මේක පින්නතුනි දුකස යන ගමනක් නෙවෙයි. ප්‍රතිඵල පේන පේන සතුට භුක්ති විඳින්නේ. මෙහි ප්‍රතිඵල පේන පේන සතුටෙන් මේ ගමන යන්නේ. ඒ ගමන යද්දී පින්නතුනි තමන්ට දැනට තියෙන දේෙන් සතුට වෙන ස්වභාවයක් තියෙනට ඕන. ගිහියෙක් හෝ වේවා, ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා, අපි නිතරම බොහෝ ළඟා වෙනට අපහසු ඉලක්කයන් කරා යමින් නිතරම අසීමාන්තික විදියට බලාපොරොත්තු ගොඩගසාගෙන ඉන්නවා නම් අපට පින්නතුනි නිවන කරා යන්න පුළුවන් කමක් නැහැ. අපේ එදිනෙදා දැනට තියෙන ටිකෙන් යම්කිසි තෘප්තියක් ලබන්නට ඕන. බොහෝ දිනාට පින්නතුනි ජීවිතයේ සතුට නැතිවන්නේ දැනට තියෙන දේෙන් සතුට වෙනට බැරි කම. විශේෂයෙන් ගිහි පින්නතුන් අතරේ මේක අපට දකින්න පුළුවන්. ඇතැම් විට රෝද දෙකේ වාහනයක් තියෙන කෙනෙක් නිතරම බලන්නේ රෝද හතරේ තියෙන වාහනයක් ගන්න. ඇතැම් විට ජපන් වාහනයක් තියෙන කෙනෙක් ඊළඟට බලනවා ප්‍රංශයෙන් නිෂ්පාදනය කරපු වාහනයක්. නැත්නම් ජර්මන් වල නිෂ්පාදනය කරපු වාහනයක්. මේ විදිහට පින්නතුනි ඉහළ ඉහළ අපේක්ෂාවන් කරා නිතර යනවා. අන්තිමටම ඕනෝ ලෝකෝ තණ්හා දාසෝ අතිත්වෝ කියපු ආකාරයට තෘෂ්ණාවට දාස වෙච්ච අතෘප්තිකර පුද්ගලයන් හැටියට බොහෝ ලෙඩ දුක් වලට පත් වෙලා බොහෝ දෙනා මිය යන්නේ. මෙන්න මේ අපි අර කතාවක් අහලා තියෙනවා. සමහර රටවල අසකරත්තවල අස්යන් ඉදිරියේ කැරට් අලයක් එල්ලනවා. ඒ කැරට් අලිය පස්සේ අස්වේ දුවල දුවල විහෙසටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි අපි ළඟා වෙන්න බැරි ඉලක්ක තියාගෙන පිනතුනේ ජීවිතේ බොහෝ දුක් විඳිනවා. සමහර අය මේ තත්ත්වයකටපත් වෙන සමාජයට මේක පෙන්වන්න. ඈ සමාජයේ තමන් ඉහළ කෙනෙක් කියලා පෙන්වන්න නොඑක් විදිහේ සුදුසුකම් වලින් නැත්නම් තමන්ට තියෙන යාන වාහන වලින් නිවසෙන් ඉඩකඩම් වලින් මේව පෙන්වන්න ගිහිල්ලා ලොකු විහෙසකට බොහෝ දෙනා පත් වෙනවා. ලොකු ආයාසයකට පත් වෙනවා. ඇයි මේ පත් වෙන්නේ? පත් වෙන්නේ මේ සන්තුට්ඨිය ලද දෙයින් සතුටු වීමේ ස්වභාවය නැති නිසා. ඒ නිසා නිවන් මාර්ගය යන පුද්ගලෙක් හැටියට යථාලාභ සන්තුට්ඨිය කියන එක ඉතාම වැදගත්. ඒකෙන් කියන්නේ අනාගතයේ තව දේවල් ලබන්න උනන්දු වෙන්නේ නැහැ කියලා. දැනට තියෙන මට්ටමෙන් තමයි සතුටු වෙන්න ඕනේ. ඒක අතින් භෞතික දේවල් වලින් අනිත් අතින් ආධ්‍යාත්මික වශයෙන් හෝ වේවා. යම්කිසි මට්ටමකට දැන් තමන් ඇවිල්ලා ඉන්නව නම් ආධ්‍යාත්මික ගමන් මගේ යම්කිසි ප්‍රමාණයකට තමන් කෙලෙස් වලින් ප්‍රහීණ කරලා ඉන්නව නම් කෙලෙස් ප්‍රහීණ කරලා ඉන්නව නම් ඒ ඉන්න ප්‍රමාණයෙන් තමන් යම්කිසි තෘප්තියක් ලබන්නට ඕන. යම්කිසි ප්‍රමාණයකට තමන් සිල්වත් නම් ඒ සිල්වත් ප්‍රමාණය සතුටු වෙලා තව තවත් ඉදිරියට ගුණධම් දිනු කරගන්නට උනන්දු වෙන්නට ඕන. සන්තුට්ඨිය කියන එකත් නිවර්ණ සඳහා අවශ්‍ය කරන ගුණධම. ඊළඟ කරුණ තමයි සුබර. සුබර කියන්නේ මේ පුද්ගලයා ලෙහෙසියෙන් පෝෂණය කරන පුද්ගලයා පුළුවන් පුද්ගලෙක් බවට පත් වෙනට ඕන. දැන් සමහරට අවශ්‍යතා හුඟක් තියෙනවා. කෙනෙක් යම්කිසි තැනක තියාගන්න අමාරුයි. සමහර දෙමාපියෝ ඉන්නවා, සමහර දරුවෝ ඉන්නවා, නොඑක් විදි අවශ්‍යතාවයන් බඩු මුට්ටු හුඟක් ඕන. ඒ අය ළඟ තියාගන්නවත් සමහර අය කැමති නැහැ. මොකද ඒ අය පාලනය කරන්න, නඩත්තු කරන්න ලොකු වෙහෙසක් ඒ අය ඥාතීන්ට අසල්වැසියන්ට දායකන්න දරන්න වෙනවා. මෙන්න මේකත් පින්නතුණි අපට තියෙන ලොකු සම්බාධකයක්. ඒ නිසා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් ගැන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් කරනවා. හරියට කුරුල්ලෙක් වගේ කියලා. කුරුල්ලාට බොහොම සැහැල්ලුවෙන් ඉගිලිලා යන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ බුදුසසුනේ මහානෙල ඉන්න ස්වාමීන් වහන්සේලා හරියට අහසේ නිදහසේ පියාඹින කුරුල්ලන් වගේ සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. එන්න මේ සුබර ලක්ෂණය එකයි. සුබර ලක්ෂණේ තියෙන කෙනා පින්නතුන්ටි හොට කොතන ගියත් ගහක් ගලක් උඩ වුණත් දවස් කීපයක් වුණත් ගත කරන්න පුළුවන්. හොට අවශ්‍යතා හුඟක් නැහැ. මේකත් අපිට තියෙන තොර ලක්ෂණයක් සුබර ගතිය. ඒක එකතකින් අපිට තමන්ට සැහැල්ලුවක්, අනිත් අයෙන් තමන් ඇසුරු කරන අනිත් අයට ඒක පහසුවක්, අනිත් අයගේ හිත දිනා ගන්න, අනිත් අයත් එක්ක සුහදව කාලය ගත කරන්න, අනිත් අයට ප්‍රිය වෙන්නට මෙන්න මේ සුබර කියන ලක්ෂණය හේතු වෙනවා. අප්පකිච්චෝච කටයුතු අඩු කෙනෙක් වෙන්නට ඕන. සමහර අය පින්නතුනි තියෙන වැඩ ඔක්කොම බාර අරගෙන, කරන්න පුළුවන් වැඩයි බැරි වැඩයි ඔක්කොම බාර අරගෙන ඔළුව අවුල්ලලා බොහෝ දෙනා ඉන්නේ. පින්නතුනි මෙන්න මේ ලක්ෂණය අපි අඩු කරගත යුතුයි. රැකියාවක් කරන කෙනෙක් නම් තමන් නිශ්චිත රැකියාවට වැඩි අවධානයක් යොමු කළා ඒක හොඳින් ඉෂ්ට වෙන විදිහට තමන් කටයුතු කරන්න ඕන. අනිත් කටයුතුත් එහෙමයි. ස්වාමීන් වහන්සේලා හැටියට අපේ මූලික ඉලක්කයෙන් නිතර මෙනෙහි කරමින් අපි කටයුතු හැකියතා කවම කරගෙන අනවශ්‍ය වැඩවලින් අත් මිදලා අපේ ඉලක්කයට අපේ නිෂ්ඨාවට බාධාවක් නොවන විදිහට අපි නිතරම අපේ කටයුතු ටික අපි කළමනාකරණය කරගන්නට ඕන. ඒකත් හොඳ ලක්ෂණයක්. අප්පකිච්ච කියන්නේ ඒකයි, කටයුතු අඩු බව. සල්ලහුක වුත්ති සැහැල්ලු ගතිබැවතුන් වලින් යුක්ත වෙන්නට ඕන. සැහැල්ලු කියන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. සමහර අයගේ ළඟ පින්නතුනේ මේ ලක්ෂණේ නැහැ. සැහැල්ලු නැහැ. හරි බරකින් සමහර අය ඉන්නේ. ඒ නිසා නිවන් මගේ යන කෙනෙක් හැටියට සැහැල්ලු භාවය කියන එක තියෙන්නට ඕන. එකතකින් තමන් පරිහරණය කරන බඩු භාණ්ඩවල ඒ සැහැල්ලු භාවය තියෙන්නට ඕන. අනිතරින් තමන්ගේ අපේක්ෂාවන් පිළිබඳව සැහැල්ලු භාවයක් තියෙන්නට ඕන. හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්නට ඕන. ඒ සඳහා නිතර නිතර තමන් මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕන. ධර්මයේ නිතර නිතර අහන්නට ඕන. ඊළඟ කරුණ තමයි සන්තේන්ද්‍රියෝච. ඉඳුරන් සංවර කරගන්නට ඕන. පින්නතුනි ඉඳුරන් අසංවර කරගැනීම නිසා ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලට එළඹෙන අරමුණු වලින් අපි අරමුණු පස්සේ ගියොතින් අපිට මෙලොව වශයෙන්ම මහත් වූ කරදර සමුදායකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි නිවන් මඟ යන කෙනෙක් හැටියට අනිවාර්යෙන්ම අපේ ඉඳුරන් ගැන ස්කන්ධාසාදී ඉන්ද්‍රිය අභියස නිතරම මුරකාරයෝ තියලා ඉන්නට ඕන. ඇසට රූපයක් එළඹෙනකොටම, කනට ශබ්දයක් ඇහෙනකොටම, දිවට රසයක් දැනෙනකොටම ඒ තුලින් තමයි ලෝභයද ද්වේෂයද ඇති උනේ කියන හැඟීමෙන් බොහෝම සිහි කල්පනාවෙන් ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ස්වාමින් වහන්සේලා ගැන සඳහන් වෙනවා. නන්ද හාමුදුරුවෝ වැනි ස්වාමින් වහන්සේලා ගැන නන්ද හාමුදුරුවන්ගේ චරිතය ගැන කියනවා. උන්වහන්සේ යම්කිසි දිසාවක් බලනවා නම් ඒ දිසාවේදී ලෝභාදී කෙලෙසක් ඇති වුණා නම් ඒ දිසාවෙන් අනිත් දෙසට ඇස යොමු කරන්න කලින් ඒ දිසාවේදීම ඒ ආසාව දුරු කරගත්තා කියලා. මෙන්න මේක පින්නතුනි, ඉන්ද්‍රයන් සංවර කර ගැනීම යුක්ත කෙනෙක්ගේ ළඟ තියෙන ලක්ෂණයක්. විශේෂයෙන් අපි දන්නවා ස්වාමීන් වහන්සේලා කෙරෙහි විතරක් නෙවෙයි මේ ලක්ෂණය. ඇතැම් විට ගෙදරින දූ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට ඉන්ද්‍රයන් සංවර කරගන්නේ බැරිුනොත් පින්නතුනි කොයිතරම් අපහසුතාවකටපත් වෙනවද? ඇතැම් භාර්යාවන් තෘප්තිමත් කරන්නේ බැරුව, එයාට බඩු මාන්න අරන් දෙන්න බැරුව ඇතැම් ස්වාමි පුරුෂයන් නොඑක් විදිහ අසරණ තත්ත්වයටපත් වෙනවා. ඇතැම් දූ දරුවන්ගේ තියෙන අසීමිත ආශාවන් නිසා ඉන්ද්‍රියන් සංවර කරගන්නේ බැරි වීම නිසා දෙමෝපිය අසරණ වෙනවලක් තියෙනවා. ඇතැම් විට ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි නිතරම මේ නිවන් මාර්ගය යන පිරිසක් හැටියට ඉන්ද්‍රයන් සංවර කර ගැනීම අපි ප්‍රගුණ කළ යුතුයි. නිපක කියන ලක්ෂණයක් සඳහන් වෙනවා. නිපක කියන්නේ හොඳ නුවණක් තමන්ට තියෙනට ඕන. හොඳ නරක තීරුම් බේරුම් කර ගැනීම හැකියාව නිතර අපි ළඟ තියෙනට ඕන. මේ නුවණ විසින් තමයි පින්නතුනි අපි අයහපතින් මුදවලා අපේ නිෂ්ඨාව කරා අපි මෙහෙවන්නේ. වඩාත්ම නිවැරදි ඉලක්කය කරා අපිව ළඟා කරවන්නේ මෙන්න මේ නිපක කියන ලක්ෂණේ. මේ නිපක ලක්ෂණය අපි ළඟ තියෙනකොට ස්ථානෝචිත ප්‍රඥාව අපි එකතකින් අපි නිවන් මාර්ග සඳහා ඉන්න සෑම අවස්ථාවකදීම තමන් ඒ සඳහා මෙහෙවෙනවා. ඒ සඳහා තමන් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් රැකියාවක් කරනවා නම් අනිත්‍යයට වඩා ඉතාම සාර්ථකව ඒ වගේම හැකියතාක් වැරදි අවම වෙන විදියට ක්‍රියා කරනවා. ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නම් ඔහු මේ නිපක ගුණය නිසා හොඳින් විභාග සමත් වෙලා තමන් නිසි කාලයට ඇතැම් විට බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනින් තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්ක සපුරා ගන්නට තමන් බලාපොරොත්තු වන ආකාරයට ඉහළ රැකියාවන කරා ළඟා වන්නට තමන්ට මේ ලක්ෂණය හේතු වෙනවා. ඒ වගේම ධර්මයේ තියෙන ගැඹුරු තැන් අවබෝධ කර ගන්නට විශේෂයෙන් සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන වීර්යය, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, අරහත් මාර්ගයේ ත්‍රිලක්ෂණ ආදී හේතුඵල ධම ආදී මේ කරුණු අවබෝධ කරගන්නට පිනතුනේ මේ නිපක කියන ගුණය අපට අවශ්‍ය වෙනවා. ඊළඟට අප්පගබ්බෝ. අප්පගබ්බ කියන්නේ රළු ගතිය, දැඩි ගතිය නැති බව, ප්‍රගල්බ නොව බව කියලා සඳහන් වෙනවා. සමහර අය ඉන්නවා ඉන්ද්‍රියන හැසිරීමේදී, වචන හැසිරීමේදී බොහෝ රළු පුද්ගලයන් හැටියට බොහොම රළු රැකියා කරන අය වශයෙන් ක්‍රියා කරනවා. පින්නතුනි මේ ලක්ෂණය අපි අඩු කරගන්නට ඕන. අපි අනිත් අය ළඟ හැසිරෙද්දී, අපේ ඉන්ද්‍රියන් හසුරුවද්දී, අපි ක්‍රියා කරද්දී අපි ඉන්නේ තවත් පිරිසක් සමගයි. ඒ වගේම අපේ ක්‍රියාවන් ගැන අනිත් අය සංවේදීව ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන, ඒ වගේමයි තමන් ආධ්‍යාත්මික ගමන් මඟ යන කෙනෙක් කියන හැඟීමෙන් තමන්ගේ ජීවිතයේ තියෙන මේ හලු ගති, දැඩි ගති, ප්‍රගල්බ ගති අපි ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. මේ ලක්ෂණය පින්නතුනි මෘදු ගතියට ටිකක් ආසන්නෙම යන ලක්ෂණයක්. ඒ වගේම කුලේසු අනනුගිද්ධෝ, කුලයන් කෙරෙහි නොයැලෙන ස්වභාවය. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් තමන්ගේ ඥාතීන් කෙරෙහි හෝ වේවා කුලයන් පිළිබඳව තියෙන ආශාව, ඇලීම, බැඳීම අඩු කරගන්නට ඕන. මොකද ඥාති පලිබෝධය නිවන් මාර්ගය යන්නට තියෙන ලොකු සම්බාධකයක්. ස්වාමීන් වහන්සේලා හැටියට මෙහිදී තමයි සැලකිලිමත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ මහාකාශ්‍යප මහඳුර ගැන සඳහන් කරනවා. මහාකාශ්‍යප මහඳුර හරියට සඳක් වගේ කියලා. සඳ හැමතැනම පේනවා. නමුත් කාටවත් සඳට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හැම දිනාටම පේනවා, නිතර පිණ්ඩපාතේ වඩිනවා, කුඩා ළමයන් සමග කතා බහ කරනවා. නමුත් කාටවත් එච්චර සමීප වෙන්නේ නැහැ. ඇතැම් විට සමහර අය මහාකාශ්‍යප මහඳුරට උපස්ථාන කරන්න ආපු වෙලාවට එයාට දොස් කියන අය පිටත් කරපු අවස්ථා තියෙනවා. අනිත් අයට එච්චර සමීපුනේ නැහැ. ඒක තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රගතියට ලොකු බාධාවක්. ගෘහස්ථ ජීවිත ගත කරන අය හෝ වේවා මෙන්න මේ කුලයන්හි නොයැලෙන ස්වභාවය තියෙනට ඕන. විශේෂයෙන් ගිහියන් හැටියට ඔබ නිතරම ගෘහස්ථ ජීවිත ගත කරන්නේ තමන්ගේ දෙමව්පියන්, ඥාති මිත්‍රාදීන්, සහෝදර සහෝදරියන්, ඇතැම් විට දූ දරුවන් සමග ඔබ වාසය කරන්නේ. නමුත් ඒ අය සමග වාසය කළත් ඔබට සපුරා මේ අයගෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබට කරන්න පුළුවන් ඒ අයගේ යුතුයකම් කළා එයාගේ ප්‍රගතිය අපේක්ෂා කරන එක හොඳ දෙයක්. නමුත් ඔවුන් සමග වඩාත්ම ලංවීම හෝ ඔවුන් සමග අධික බලාපොරොත්තු තබාගෙන සිටීම ඔබගේ ගමනට, ඔබගේ ආධ්‍යාත්මික ගමන් මගට ලොකු සම්බාධකයක්. ඒ නිසා ඥාතීන් පිළිබඳව, කුලයන් පිළිබඳව තියෙන ආසාව, ඇල්ම අප අඩු කළ යුතුයි. ඒක නිවන් මාගේ ගමන් කරන පුද්ගලයාගේ තියෙන ලක්ෂණයක්. ඊළඟට සඳහන් වෙනවා නච කුන්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. පින්නතුනේ මේ ගාථාවෙන් සඳහන් වෙනවා නච කුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙයුම්. නිර්වාණ අවබෝධය කියන සාන්ත ඵලයේ කලාකරා පියවර සොවන කෙනා නුවණැති සත්පුරුෂ අය දෝෂාරෝපණය කරන සුළු හෝ වරදක් නොකරින්නට ඔහු නිතරම උත්සාහවන්ත වෙනවා. මෙන්න මේකත් පින්නතුනි ඉතාම වැදගත් ලක්ෂණයක්. අපි කොච්චර සමාජය හොඳට හිටියත් අපට කවුරු හරි බනිනා ඉන්නවා. බැනුන් නොහන කෙනෙක් නැහැ. නමුත් මෙතෙන්දී විශේෂ කළ තියෙනවා නුවණැති අයගෙන්. නුවණැති කියන්නේම ආර්ය මාර්ගයට පිවිසෙච්ච සත්පුරුෂ ධමයක් අහපු සත්පුරුෂය විසින් දෝෂාරෝපණය නොකරන විදියට අපි ජීවත් වෙන්නට ඕන. නුවණැත්තන් බුද්ධිමතුන් දොස් කියන වැරදි අපි නොකර ඉන්නට ඕන. මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. ලොකු වැරදි නෙවෙයි, කුඩා වරදෙන් පවා තමන් මිදෙන්නට උත්සාහ කරන්නට ඕන. ඒ නිසා ඉහත සඳහන් ගතිගුණ ටික තමන්ගේ ළඟ එද්දී දක්ෂ භාවයේ, ඍජු භාවයේ, වඩාත්ම ඍජු භාවයේ, කේකරු භව, මෘදු ගතිය, අනතිමානී ස්වභාවය, මෙන්න මේ ආදී ලක්ෂණ සියල්ලක්ම තමන් යම්කිසි සීමාවක් තුල ඉඳගෙන තමන් රකින්නට ඕන. මේ යහපත් ලක්ෂණ හෝ වේවා, ඒවා සීමාන්තිකව තමන් කරන්න ගියොතින් තමන් අන්න නුවණැත්තන්ගේ ගර්හවට ලක් වෙන්න පුළුවන්. ඇතැම් විට කුලයේ සවනනුගේ දෝ කියපු ආකාරයට කුලයන්හි නොවැළෙන කියලා ලක්ෂණයක් තිබ්බට ගිහියෙක් හැටියට මෙන්න මේ ලක්ෂණය ඇතැම් විට අන්තගාමීව කරන්න ගියොතින්, ඇතැම් විට තමන්ගේ වයසට ගිහිලෙන දෙමාපියෝ ටිකත් අත්හැරියොතින් කෙනෙක් ඔහු පින්නතුනේ නිවන් මාග යන කෙනෙක් වෙන්නේ නැහැ. නිවන් මාග යන කෙනා අපි දන්නවා සමහර අය අනාගාමි වෙලා තමන්ගේ දෙමව්පියෝ පෝෂණය කරපු අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔහු නිතරම මේ යුතුයකම් ටිකක් කරමින් යන්නේ. ඒ වගේ ඔහු දැඩිවම ඇලෙන්නේ නැහැ. නමුත් ඔහු තමන්ගේ සීමාව තේරුම් අරගෙන ඔහු නොනැත්තන්ගෙන්, සත්පුරුෂයන්ගෙන් දෝෂාරෝපණ නොවන විදිහේ සීමාවක ඉඳගෙන තමයි මේ සීලම ගුණධම් තමන් රකින්නේ. ඒ නිසා තමන් වචනයක් කතා කරද්දී, යම් කිසි විදියේ ක්‍රියාවක් කරද්දී බුදුහාර වරක් රාහුල හඳුරන්න සඳහන් කළා පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාතබ්බං වාචාය කම්මං කාතබ්බං මනසා කම්මං කාතබ්බං. නිතර නිතර මෙනෙහි කරමින් යලි යලි ප්‍රත්‍යක්ෂා කරලා සිතින් කයින් වචනින් ක්‍රියාවන් කරන කියලා. ඒ නිසා පින්නතුනි කටයුතු කරද්දී අපි නිතරම බලන්න ඕන අනිත් අය තමන්ට මිහිදී දෝෂාරෝපණය කළාද කියලා. අන්න ඒ අවබෝධයෙන්, ඒ වැටහීමෙන් යුක්තව ක්‍රියා කළ යුත්තේ ඒකත් නිවන් මාර්ගය යන කෙනෙකුගේ තියෙන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ ටික දක්වලා පින්නතුනේ ඊළඟට ඊටාම වැදගත් කරුණු ටික ගාථා කිහිපයකින් විස්තර වෙනවා. සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අර මූලික ලක්ෂණ ටික ඇති කරගත්තු කෙනා ඊළඟට පින්නතුනි සමාජය අනිත් අය කෙරෙහි සියලුම සත්‍යයන් සබ්බේ සත්තා සුඛිතත්තා බහන්තු සුවපත්තු ආත්මභාව ඇත්තෝ වේත්වා කියන මෛත්‍රී සාගත හැඟීම නිතරම තියෙනවා. මෙන්න මේක පින්නතුනි ඉතාම වැදගත් ලක්ෂණයක්. මොකද අපි තනියම ඉපදුනාට, ඒ වගේම අපි තනියම මිය ගියාට අපට තනියම මේ සමාජ ජීවත් වෙන පුළුවන් කමක් නැහැ. අපි නිතරම ජීවත් වෙන සමාජයක් එක්ක ඒ ජීවත් වෙන සමාජයේදී අනිත් අය කෙරෙහි අපි යම්කිසි කාරුණික භාවයක් දක්වන්නට ඕන. අනිත් අය කෙරෙහි අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන්නට ඕන. අනිත් අයගේ නිරෝගී භාවය යහපත සැපත අපි අපේක්ෂා කරන්න ඕන. එයත් මේ නිවන් මාගේ ගමන් කරන කෙනාගේ ලක්ෂණය. එතකොට සීලෝ සත්‍යං කියලා මුලින්ම දක්වලා අනතුරුව බුදුරජාන් වහන්සේ සත්‍යං විවිධ කොටස් වලට බෙදලා තියෙනවා. යේකේචි පාන භූතන්ති තසාවා ධාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මංජිමාරස්ස කානුක තූලා යේකේචි පාන භූතත්ති යම් කිසි සත්‍යයන් කෙනෙක් ඉන්නවද කොයි වගේද ස්ථාවර සත්‍යයන් ඉන්නවද නිර්වාණ අවබෝධය ලැබලා ස්ථාවර වෙලා සත්‍යය ඉන්නවා නැත්නම් මගඵලවල ස්ථාවර සත්‍යයන් ඉන්නවා නම් ඒ සත්‍යයනොත් ඒ වාගේම ස්ථාවර නොවෙච්ච කෙලෙස් මරි සත්‍යයන් ඉන්නවා නම් ඒ සත්‍යයනොත් අනවශේෂා ශේෂයක් නැතුව මේ සීලම දෙනාද ඒ විතරක් නෙවෙයි දීඝාවායේ මහන්තා දිග ශරීරයත සත්‍යයම් ඒ වගේම මහද ශරීරයත සත්‍යයම් මධ්‍යම ප්‍රමාණය සත්‍යයම් රස්ස කියන්නේ මිටි සත්‍යයන් වාමනයන් වගේ සත්‍යයන් ඒ වගේම අනුක ඊටාම කුඩා සත්‍යයන් ඇහැට නොපෙනෙන වගේ කුඩා සත්‍යයන් ඉන්න වගේ සත්‍යයන් ඒ වගේම කැස්බෑවන් වැනි සමහර සත්‍යයන් ඉන්නවා වට වූ සත්‍යයන් ඉන්නවා මෙන්න මේ හැම සත්‍යයන් කෙරෙහිම අර ඉහළ සඳහන් කරපු ආකාරයට සුඛිතත්තා භවන්තු සුවපත් වූ ආත්ම භව ඇත්තෝ වෙත්වා කියලා නිතරම මෛත්‍රී සංගතය ක්‍රියා කරන්නේ. දික්ඨා වායේව අන්දෙන්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සම්මේ සන්තා භවන්තෝ සුඛිතන්තා දිගසත්‍යං දිට්ඨාවා තමන්ගේ ඇස් දෙකට පේන සත්‍යයන් අද්දිට්ඨා නොපෙනෙන සත්‍යයන් යේච දූරේ වසන්ත්‍යාවි දූරේ දුරවේසන සත්‍යයන් නුදුරවේසන සත්‍යයන් ඉපදේච සත්‍යයන් ඉපදීමක් අපේක්ෂාවෙන් සිටින සත්‍යයන් ඇතුළු මේ සමස්ත සත්‍යයන් වෙතම දැන් මේ විවිධ ප්‍රභේද දක්වලා තියෙන්නේ කිසිදු බාධකයක් නැතුව හැම සත්‍යම අයිති වෙන විදිහට මේ තුල අන්තර්ගත කරලා තියෙනවා ඒ හැම දිනාම මෛත්‍රී සාගත වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික ගමන් මාග යන පුද්ගලයා ඉගෙන ගත්තත්, රැකියාවක් කරත්, වෙනත් සමාජ සේවා කටයුත්තක් කළත්, කුමන හෝ කටයුත්තක් කළත් මෙන්න මේ මෛත්‍රිය කියන මානව දයාව, සත්ව කරුණාව කියන මේ ගුණධම් වල පාදක වෙලයි. හුදෙක් මානව දයාව විතරක් නෙවෙයි, සමස්ත සත්‍යයන් කෙරෙහිම සත්ව දයාව සත්ව කරුණාව ඇතුවයි මේ පුද්ගලයන් නිතරම ක්‍රියා කරන්නේ වචනයක් කතා කළත් සිතුවිල්ලක් හිතුවත් ශරීරෙන් ක්‍රියාවක් කළත් මේ හැමදේම හැමතැනදීම සමාජයේ ඉදිරිපිටත් සමාජයේ නැති අවස්ථාවේදීත් හැමතැනදීම ඔහු නිතරම අනිත් අය කෙරෙහි යහපතක් වේවා සුවපත් වේවා කියන හැඟීමෙන් තමයි ක්‍රියා කරන්නේ ඒ විතරක් නෙවෙයි නපරෝ පරන් නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ බ්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය ඒ වගේම අර මුලින් සඳහන් කරපු ආකාරයට අවංක භාවය ආදී ගතිගුණ තියෙන කෙනා කොහොමද හැසිරෙන්නේ ඔහු කිසි විටක කත්තචි කිසිම තැනකදී වෙනත් කෙනෙක් වංචා කරන්නේ වෙනත් කෙනෙක් මුලාවට අපහසුතාවයටපත් කරන්නේ ඒ විතරක් නෙවෙයි අනිත් අයට අවඥා කරන්නේ අනිත් අයට ද්වේෂ කරන්නේ ඒ විතරක් නෙවෙයි නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡේය එක්කෙනෙක් ඕනෝන් අතරේ හෝ වේවා තමන් අනිත් අයට අයහපතක් නොකරන විතරක් නෙවෙයි අනිත් පුද්ගලයෝ එක් පුද්ගලියක් තව කෙනෙකුට අයහපතක්වත් නොකරේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි කාලය ගත කරන්නේ. බලන්න කොයිතරම් මොහො අනිත් අය කෙරෙහි මෛත්‍රී සාගත වෙනවාද කියලා. ඇතැම් විට අපට දැක ගන්න පුළුවන් සමහර අය අනිත් අයට හානියක් කරන්නේ නැහැ. නමුත් තවත් දෙවිරිසක් තමන් අමනාප දෙවිරිසක් රණ්ඩු වෙනකොට, බැන ගන්නකොට, ගහ ගන්නකොට සමහර අය සතුටු වෙනවා. නමුත් පින්නතුනි අපි සැබෑ ලෙසම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහන මගේ පියවර ඔසවන අය නම් අපේ තුලින් මෙවැනි අඩුපාඩු සිද්ධවන්නේ නැහැ. අපේ හතුරු දෙන්නෙක් හෝ ගහ ගන්නවා නම් අපි එවැනි අවස්ථාවකදීත් අපි සතුරු වෙන්නේ නැහැ කවදාවත්. අපි ඒ අවස්ථාවේදීත් පුළුවන් නම් ඒක निराකරණය කරන්නට, එහෙමත් බැරි නම් ඒ අය සමග වේවා කියන ප්‍රාර්ථනාවක් හරින් අපි සිටි ඇති කරගන්නවා. මෙන්න මේකයි සැබෑ ලෙසම ධර්මයේ පිළිපදින කෙනාගේ තියෙන ලක්ෂණය. අන්න අයගේ අයහපතක් සිතින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. සතුරන් කෙරෙහි හෝ වේවා නිතරම යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි කාර්යගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මාතා යතානියං පුන්තං ආයුසා ඒක පුත්ත මනෝරක්ඛේ ඒවං ති සම්බ භූතේසෝ මාන සම්භාවයේ අපරිමාණං. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් මෛත්‍රිය ගැන කරුණු විස්තර කළ ඇවිල්ලා මේ මෛත්‍රියේ උපරිමය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කොහොමද? එක පුතෙක් ඉන්න අම්ම කෙනෙක් තමන්ගේ පුතාට හරියට S2 වගේ සලකනවා නම්, තමන්ගේ පුතාට දැඩි සෙනෙහසින් සලකනවා නම්, අන්න එවැනි මානව දයාවක් හැම සත්‍යයන් කෙරෙහිම, උදෙක් මිනිසුන් කෙරෙහි විතරක් නෙවෙයි, සම්බ භූතේසු සියලු සත්‍යයන් කෙරෙහි මෙවැනි මෛත්‍රියක් කරුණාවක් ඇති කරගන්නටයි කියලා. පින්නතුනි, එකාතකින් මේ ආත්ම භාවයේ තමන් යන මේ ප්‍රගතිය කරා තමන්ට හේතු වෙන අතරේදී, අනිත් අතින් ධර්මානුකූල විවරණය කළ බැලුවතින් මේ ලෝකයේ හැම සත්‍යයක්ම පින්නතුනි එක ආත්ම භාවයක හෝ අපේ දෙමව්පියන්, අපේ සහෝදර සහෝදරියන්, ස්වාමි භාර්යාවන්, දූ දරුවන් වෙල හිටියාය. ඒ නිසා අපි හැම දිනාටම මෛත්‍රී සාගතව වාසය කළ යුතු බව ධර්මයේ සඳහන් වෙනවා. අන්න ඒ ලක්ෂණය තමයි මෙතනින් වඩාත් අර්ථවත් කරලා තියෙන්නේ. මවක් තමයි එකම පුතුට දක්වන සෙනෙහසෙන් සියලු සත්‍යයන් කෙරෙහිම මෛත්‍රිය පතුරවන්නටයි කියලා. මෙත්තං ච සම්බ භූත ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපන්තං. ඔහු මෛත්‍රිය තවදුරටත් වඩනවා. කොහොමද? ඉහළ සිටින සත්‍යයන් උද්ධං කියලා කියන්නේ ඉහළ සිටින සත්‍යයන්, නැත්තම් උඩ සිටින සත්‍යයන්. අදෝ, අදෝ කියන්නේ යට පොළවේ ඉන්න ගැඩිවිල්ලන් ආදී සත්‍යයන්. ඒ වගේම සරසට හරහාට හිටින තිරසංගත සත්‍යයන්. අසම්බාධං අවේරං අසපත්තං. මේ හැම සත්‍යයන් කෙරෙහිම කිසිදු සම්බාධකයකින් තොරව හැම දෙනාම වෛර නැත්තෝ වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඔහු කාලය ගත කරන්නේ. උඩ යට හරසට කියන මේ හැම තැනම සත්‍යයන්. ඒ සත්‍යයන් කෙරෙහි කොහොමද මෛත්‍රිය පතුරවන්නේ? තිට්ඨං සරං නිසින්නෝවා සයනෝවා යාවතංස විගතමින්දෝ ඒතං සතින් අදෙට්ටේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. පින්නතුනි, මෙන්න මේ ගාථාව බෙහිම වැදගත්. බොහෝ විට අපිට මෛත්‍රී කිව්වම මතක් වෙන්නේ එක්තරා නිශ්චිත ස්ථානයක වාඩි වෙලා නෙත් දෙක පියාගෙන සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ආදී භාවනාවක් තමයි අපට මතක් වෙන්නේ. නමුත් පින්නතුනි, සැබෑ ලෙසම අපි මෛත්‍රී භාන වඩනවායි කියලා කියන්නේ හතර ඉරියව්වෙදීම අවදිව යම් තාක් වෙලාවක් ඉන්නවනම් ඒ හැම තැනදීම පින්නතුනි අපි සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සහගතව ඉන්නේ. මෙන්න මේක ඊටාම වැදගත් ලක්ෂණයක්. අපේ සිතින් සිතවිලි හිතනකොට, වචනෙන් අපේ මූයෙන් වචන පිට වෙනකොට, කායිකව ක්‍රියා කරනකොට, මේ හැම තැනදීම ඔහු මෛත්‍රිය සමගයි ජීවත් වෙන්නේ. ඔහුට මෛත්‍රියෙන් තොර ජීවිතයක් නැහැ. නිතරම අර අවංක පුද්ගලයාගේ ළඟ මේ ලක්ෂණය තියෙනවා. වෙනත් කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන් නම් තමන් කොතනද ඉන්නේ කියන එක තමන්ට ගැටලුවක් නෙවෙයි. එතැමිට බස් එක යන ගමන්, මහමග යන ගමන් උදව්වක් කරන්න පුළුවන් හැම තැනදීම ඔහුගේ මෛත්‍රිය තියෙන නිසා මෛත්‍රී කරනවා. අපි දැකලා තියෙන සමාජයට පාර මාරු වෙන්න බැරුව අන්දায় ඉන්නකොට සමහර අය එතැමිට වාහනේ නවත්තලා ඇවිල්ලා අර කෙනා අර අන්ධ පුද්ගලයා පාර මාරු කළ යන සිරිතක් තියෙනවා. පින්නතුනේ සැබෑ ලෙසම අපි දහම් මඟ යනවා නම් අපේ ළඟ මෙවැනි ලක්ෂණ තියෙන්න ඕන. ඒ නිසා තමන්ට යම් යම් සුළුසුළු අඩුපාඩුම් වෙන්න පුළුවන්. තමන්ගේ කීර්ති නාමයට යම් යම් හානි වුණත් ඔහු අනිත් අය කෙරෙහි යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී ඔහු ඒ මෙහෙවර වෙනුවෙන් තමන් කැපවීමක් කරනවා. ඒකයි පින්නතුනේ සත්‍යයන් කෙරෙහි අපි සැබෑ ලෙසම කරුණාවන්ත වෙනවා කියන්නේ ඒකයි. ඒ වගේම තමන්ට අමනාප වෙච්ච, තමන් සමග අමනාප වෙච්ච, තමන්ට හානි කරපු කෙනෙකුගේවත් ජීවිතයේ දුකක් කනගාටුවක් වෙනවා දකින්නට කැමති නැහැ. ඔහු නිරතුරුවම පුද්ගලයන් ඇති තැනත් නැති තැනත් කියන දෙපළදීම මෛත්‍රිය සහගත වාසය කරනවා. මෛත්‍රිය සහගත කාය කර්ම, මෛත්‍රිය සහගත වචී කර්ම, මෛත්‍රිය සහගත මන කර්ම කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. හුදෙක් වචන කීමේදී විතරක් නෙමෙයි මෛත්‍රිය සහගතව. හැසිරීමේදීත් මෛත්‍රිය සහගතයි. ඒ විතරක් නෙවෙයි යම් කිසි පුද්ගලයන් හිතන කොටත් හිතන්නේම මෛත්‍රිය සහගතවමයි. හිතින් ද්වේෂ කරමින් වචනෙන් මෛත්‍රී වේවා කියලා සුවපත් වේවා කියලා ඔහු කියන්නේ නැහැ. ඔහු හිතෙන් හිතන හිතුවිල්ලම තමයි ඔහු වචනෙන් පිට කරන්නේ. ඔහු ඒ හිතුවිල්ලම තමයි තමන්ගේ ශරීරයෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා සැබෑ ලෙසම මෛත්‍රී බාන වඩනවා නම් බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු, ඔහුන්ට බ්‍රහ්ම විහරණයක් මේක. ඔහු වාසය කරන්නේ මෛත්‍රියත් එක්ක. පුද්ගලෙක් හරියට නිතරම වාසය කරන හුස්ම ගනිමින් හා සමාන නම් යනකොට නිතරම හුස්ම නොගෙන ඉන්න බෑ, හුස්ම ගනිමින් ඉන්නේ. අන්න ඒ වගේ තමයි යන්තං සන්දම් පදං අවිසමෙච්ච, යම් සාන්ත පදයක් නිර්වාණය නැමති යම් සාන්ත පදයක් අපේක්ෂාවෙන් කිසියම් කෙනෙක් ක්‍රියා කරනවා නම් ඒ සඳහා උත්සාහවන්ත වෙනවා නම් ඒ උත්සාහවන්ත වෙන කෙනා පින්නතුනේ නිරතුරුවම ක්‍රියා කරන්නේ අනිත් අය කෙරෙහි මෛත්‍රී සහගතවයි. මෛත්‍රියෝ ජීවිතයේ අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක පන්සලට ගිය වෙලාවට හෝ නැත්තම් භාවනා කරන වෙලාවට විතරක් සීමා වෙලා නැහැ. ඔව් හැම තැනදීම මේ මෛත්‍රියේ පිහිටලෑ කටයුතු කරන්නේ. මෛත්‍රියේ පිහිටලෑ ඔය යම් යම් තීරණ ගන්නෙ. ඇතැමිට වෙනත් කෙනෙක් දිනු වෙන පුළුවන්, තමන්ට වඩා දිනු වෙන පුළුවන්. ඒ දිනු වීමේදී උනත් කිසි විටක ඔහුට අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහුගේ දිනුට හානියක් වේවා, නැත්තම් ඔහුට ඉන්න ශ්‍රාවකයන් පිරිස අඩු වේවා, නැත්තම් ඔහුට ලැබෙන ප්‍රතිලාභ අඩු වේවා, ඔහුගේ රැකිරක්ෂාවෙන් ලැබෙන ලාභ අඩු වේවා, මෙහෙම ප්‍රාර්ථනාවක් අපි කිසිදාකත් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අප සැබෑ ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම්. ඒ නිසා පින්නතුනේ අපි අවංකව අපේ ළඟ ඇති කරගත යුතු ලක්ෂණ ටිකක් මෙතෙක් සඳහන් කළ මේ ගාථා නමෙන් විස්තර වෙනවා. පින්නතුනේ මේ ගුණ අපේ ළඟ තියෙන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අර නිර්වාණය කියන පරම නිෂ්ඨාව කරා සමීප වෙන ගමනේදී අපි ප්‍රගුණ කළ යුතු දහම් මාර්ග ප්‍රතිපදාවන් ටිකක් මේ විස්තර කළේ. පින්නතුනේ යම් කිසි කෙනෙක් නිවන් මඟ බැහැර කළා මේ ගුණ දහම් විතරක් රකින්න ගියොතින් මේ ගුණ දහම් උපරිමයට අපිට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් නිර්වාණය කියන අපේක්ෂාව අපි හැම දිනෙක ළඟම තියෙන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ දේශනා කරලා තියෙන මේ ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න කියලා. පින්නතුනි එහෙම එකක් නැහැ. මේ පින්නතුන් අහලා තියෙනවා රතන සූත්‍රය. රතන සූත්‍රේන කරුණ අපි සම්පූර්ණ කරනවා නම් නතේ භවන් අට්ඨමන්නාදීයන්ති, අටවෙනි භවයකට යන්නේ චීනං පුරාණං නවන්නති සම්භවං. ඕ අතීත කර්ම ශේකලා අලුත් කර්ම කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා. මංගල සූත්‍රයේ බලන්න පින්නතුනි අවසානයේට පුට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. මේ පෙරලෙන ලෝකයේහි නොසෙල්වේ කම්පාන වින්නව නම් ඒ කියන්නේ අන්තිමටම මංගල සූත්‍රයේ කරුණු ඇතුළත් වෙන්නේ කුමක් සඳහාද? නිර්වාණ බෝධි ඉලක්ක කරගෙන. මෙන්න මේ කරණීයමිත සූත්‍රයත් එහෙමයි. කොහොමද අන්තිම ධාතෙන් අපට ඒක වඩා ප්‍රකට වෙනවා? අර මූලික සුසුම්ණ්ඩික සම්පූර්ණ කරගෙන ශාන්ත පදේ සඳහා පිළිවෙත් පුරන සත්පුරුෂ, කල්යාණ මිත්‍රයා, යහපත් මිනිසයා මිනිසා ඊළඟට කොතෙන්ද ප්‍රවිෂ්ඨ වන්නේ? දිට්ඨෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගම්භසෙයං පුනරේති තී. දැන් මෙතෙක් සඳහන් කළ මේ ලක්ෂණ ටික පින්නතුනි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෙකුගේ ළඟ උපදවාගත් යුතු ලක්ෂණ. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ සම්මාදිටියට පත් වෙච්ච කෙනා. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙකුගේ ළඟ තියෙන ලක්ෂණ ටික අපි මෙතෙක් විස්තර කළේ. ඒ සම්මාදිට්ඨිය පිහිටපු කෙනා පින්නතුනි ඊළඟට කොතැනද පිවිසෙන්නේ? දිට්ඨින් චනෝපගම්ම සීලවා. ඔහු දෘෂ්ටීන්ට එළඹෙන්නේ නැහැ. දෘෂ්ටීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පදනම් කොටගත්තු සාසුද දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. සාසුද දෘෂ්ටිය කියලා කියන්නේ නොවෙනස්ව දිගින් දිගටම බලෙන් බවයට යන සත්‍යයක් ඉන්නවා කියන ආකල්පය. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මරණයෙන් පස්සේ සියල්ලක්ම විසත්‍ය අවසන් වෙනවායි කියන ආකල්පය. පින්තුනි නිවන් මාග යන කෙනෙක් නම් මේ අන්ත දෙකම බැහැර කළ යුතුයි. මෙයින් උච්ඡේද දෘෂ්ටිට වැටිච්ච කෙනා ඔහු කාම සුඛලි කාණ යෝගයට පත් වෙනවා. දැඩියම ඉන්ද්‍රිය පිනවන්නට පෙළඹෙනවා. අත්තකිල මතාන යෝගයට එන කෙනා අත්තකිල මතාන යෝගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔහු සාසද දෘෂ්ටියට පත්වන්නේ. ඔහු දිගින් දිගටම සත්‍ය යනවා කියලා හිතාගෙන දැඩි උඩුතමලට එළඹෙනවා. මෙන්න මේ දෙකම අපි බැහැර කළ යුතුයි. මේ දෘෂ්ටි ඉන්න කම පින්නතුනේ අපට නිවන් මාර්ගට පිවිසෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ දෘෂ්ටියෙන් දෙක බැහැර කළා. මොනෝද දෘෂ්ටි දෙක? සත්‍ය දිගින් දිගටම යනවායි කියන සාසද දෘෂ්ටියත්, මරණයෙන් පස්සේ සත්‍යාගයේ ගමන අවසන් කියන උච්ඡේද දෘෂ්ටියත් කියන මෙන්න මේ වැරදි දර්ශන දෙකෙන් අපි බැහැර වෙන්නට ඕන. ඒ දෙකෙම බැහැර වෙච්ච සිල්වන්ත කෙනා ඊළඟට ඒ සිල්වන්ත කෙනා දකිනවා. ඔහු කර්මඵල විශ්වාසයෙන් දකිනවා. කර්ම කරන සත්‍යා මතු විපාක විඳිනවායි කියන සත්‍යය ඔහු දකිනවා. දැක්කට පින්නතනේ ඔහු ඒත් එක්කම දකිනවා මේ කර්ම විඳින්නේ අනාත්ම වූ සත්‍යයේ, මේ කර්ම විඳින්නේ හේතුඵල ධමයට අනුව කියන බව දන්නවා. මේ විපාක විඳින සත්‍යා මේ නැවත ඊළඟ ආත්ම භාවය උපදින්නේ කියන සාසද දෘෂ්ටිය මොහු මිදෙනවා. ඔහු දකිනවා මේ ආත්ම භාවයේ කර්මය කරන සත්‍යන සාවේක්ෂව නැවත ඉපදෙනවාය කියලා. නමුත් ඒ ඉපදෙන්නේ මේ සත්‍යාම හෝ වෙනත් සත්‍යයක නොවේයි, මේ හේතුඵල ධමයක් මත ක්‍රියාත්මක වෙන ස්වභාවයක් කියන බව ඔහු නුවණින් දකිනවා. ඒකයි දෘෂ්ටියෙන් තොර වූ කියන අදහසින් යන්නේ. ඊළඟට දස්සනේන සම්පන්නෝ. අන්න අර දෘෂ්ටි දෙකෙන් මිදිච්ච කෙනා ඊළඟට සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ඔහුට චතුස්සච්ච සම්මාදිට්ඵිය ඇති වෙනවා. ඒ කියන්නේ හේතුඵල ධම පදනම් කරගත්තු මේ දුකේ ස්වභාවය දකිනවා. දුක පිළිබඳව දර්ශනයක් ඔහුට එනවා. ස්කන්ධාස අදීන්ද්‍රියාශ්‍රයෙන් රූප ශබ්ද ආදී අරමුණු ඇසුරු කරගෙන ස්කන්ධ පංචකය ඇතිවීම සහ නැතිවීම දකිනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ශ්‍රණියක් පාසා හටගන්න හැටි ඒ හටගන්න අවස්ථාවේදී අයුනසෝ මනසිකාරයෙන් සිටීම නිසා ඒ ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙලා සසර දුක් විඳින ආකාරයක්, සසර සත්‍ය යලි යලි දුකට පත් වෙන ආකාරය ඔහු නුවණින් දකිනවා. ඔහු මේ හේතුඵල ධම දැකලා ලෝකෝත්තර සම්මාදිටිය ඇති කරගෙන ඊළඟට ඔහු කාමේසු විනෙය කියලා ගන්න. අර මුලින් සඳහන් කළේ දෘෂ්ටියෙන් අත්මෙදලා දර්ශන සම්පත්තිය ලබනවායි කියන්නේ සෝවාන් වෙනවායි කියන එක. ඒ සෝවාන් භවයේ පිහිටිය පුද්ගලයා ඊළඟට ඔහු භාවනා වඩලා අර දර්ශන සම්පත්තිය ඇති කරගෙන ඊට පස්සේ තමයි ඔහු සැබෑලෙසම භාවනාවට පිවිසෙන්නේ. බොජ්ජංග ධර්ම වඩන්නේ, සතර සතිපට්ඨානෙ වඩන්නේ, ත්‍රිවිධ ශික්ෂාව වඩාත්ම වැඩෙන්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳලා. ඔහු ඊට පස්සේ සිත වඩ වඩා දියුණු කළා. ආනාපාන සති ආදී කර්මස්ථාන ඔස්සේ කාමරාගය දුරු කරනවා. කාමරාගය කියන්නේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය ඇසුරු කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ තියෙන අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත සුකම ඕලාරික ආධ්‍යාත්මික බාහිර ආදී වශයෙන් මේ 11 ආකාරයකට අර ස්කන්ධ පංචකය පිළිබඳව තියෙන ආසාවන් ඔහු දුරු කරලා ඔහු කාමයන්ගෙන් අත් මිදෙනවා. කාමයේ දුරු කරනවත් එක්කම ඔහුට කාමයේ නැමැති යම්කිසි කාසියක කාමයේ එක් පැත්තක් නම් ඒකෙම අනිත් පැත්ත තමයි ද්වේෂය කියන්නේ. ඔහු මේ කාම ද්වේෂ කියන සංයෝජන දෙකම එකවිලහු ප්‍රහීණ කරනවා. ඒ කියන්නේ පින්තුනි ධර්මානුකූල ගත්තොත් ඉන්නෝ නහි ජාතු ගම්බසෙයන් පුනරේතිති. ඔහු එවැනි කෙනා කාම රාගය සහ ද්වේෂය කියන සංයෝජන දෙක බැහැර කළ කෙනා. ඔහු අනාගාමී කෙනෙක්. ඔහු නැවත මව කුසකට එන්නේ නැහැ. ඔහු උපදින්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ ඕපපාතික සත්‍යයක හැටියට. ඒ විතරක් නෙවෙයි ඔහු ඇතැම් විට ඒ අනාගාමී සත්‍යයත් ඉක්මලා සදාකල්ලිම නැවත උපතකට යන්නේ නැති සදාකල්ලිම මව කුසකට නොයන විදියට ඔහු ඇතැම් විට අරහත්ත්වයට පත් වෙන්නට පුළුවන්. එතකොට මේ අවසාන ගාථාවෙන් සඳහන් වන්නේ දර්ශන සම්පත්‍ය ඇති කරගෙන මිත්‍යා දෘෂ්ටි බැහැර කළා සිල්වත් වුණු කෙනා කාමරාග ද්වේෂ කියන සංයෝජන ප්‍රහීණ කළා ඔහු සසර ගමන නිමානපත් කරපු කෙනෙක් වෙන්නටත් ඔහුට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සඳහායි පින්නතුණි එවැනි කෙනා නැවත මව කුසකට එන්නේ නැහැ කියලා සූත්‍රය අවසානයේ සඳහන් වෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිෂ්ඨාව අවසාන ඉලක්කය. මෙන්න මේ අවසාන ඉලක්කය කරා යන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ ටික තමයි මුලින් විස්තර කළේ. එතකොට පින්නතුණි මේ ලක්ෂණ ටික අපි ඇති කරගත්තනම් ඔබ අප හැම දෙනාගේම ජීවිතේ මීට වඩා ලස්සනයි. මේ ලක්ෂණ ටික පිළිපැදලා ඉවර වෙලා අවසානයට ආවට පස්සේ නිවන දහමක් නෙවෙයි. මේ ආරම්භයේ පටන්ම සක්කෝ, වුජුජ, සෝජුජ ආදී මේ ලක්ෂණ එකිනෙකක් පිළිපදින මොහොතක් පාසාම අපි නිවෙමින් සැනසෙමින් නිවෙන සැනසෙන ගමන් මාර්ගයක අපි යන්නේ. අන්න ඒ ගමන සඳහායි බුදුහාමුදුරුව අපට අනුශාසනා කරන්නේ. ඒ නිසා පින්නතුනි මේ හැම ලක්ෂණයකින්ම ඔබ ඉන්නේ සැබෑලෙසම අවංකව ඍජුව වඩාත්ම ඍජුව ඔබ නිවන් මාගේ නම් ඉන්නේ. ඔබගේ ළඟ මේ ගුණධම් වැඩෙන්නට ඕන. ඔබගේ ළඟ මෛත්‍රිය වැඩෙන්නට ඕන. මෘදු භාවයේ සුවජ භාවයේ අනතිමානී භාවයේ සහැල්ලු ගති පැවතුම් ඇති භාවය පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්කම කුලියන්නේ කෙරේ නොවන ස්වභාවය මේ ලක්ෂණ ඔබ කෙරේ ඇතනම් ඔබ ඒ ලක්ෂණ තියෙන තාක්ක ඔබ ඒ ලක්ෂණ වඩන්නට ආරම්භ කර මොහොතේ පටන්ම ඔබ මේ ලක්ෂණවල යහපත ඔබ දකිනවා. ඔබට ඒ ආනිසංස සැලසෙනවා. ඔබට ඒ ප්‍රතිලාභ ලැබෙනවා. ඔබ ඇසුරු කරන අනිත් අයට ඒ ගුණධම්වල ආභාෂය ආදර්ශය ආශිර්වාදයේ ගමන් කරනවා. ඒ ඇගේ ආශිර්වාදයක් ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ අනිත් අයට ආදර්ශයක් වෙනවා. අනිත් අයටත් මේකෙන් යහපතක් වෙනවා. අනිත් අයගේ ප්‍රසාදයට ඔබපත් වෙනවා. ඒ නිසා මේක නිර්වාණ අවබෝධය ලබලා ඉවර වෙලා ලැබෙන යහපතක් විතරක් නෙවෙයි විමුක්තියක් විතරක් නෙවෙයි. මේ හැම ලක්ෂණයක් තුලින්ම පින්නතුනේ ඔබ නිවෙමින් ඔබ විමුක්තියටපත් වෙමින් ඔබ සැනසෙමින් ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ශෝක පරිද්දවන සමතික්කමාය. ශෝක පරිද්දයන්ගෙන් ඉක්මන දුක් දොම්නස් ඉක්මවන ධමයක් තමයි බුදුහාමුදුරුවෝ කරේ මේ දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ අප නිවන ඉලක්ක කරගෙන නිවන අපේ මූලික ප්‍රාර්ථනාව බලාපොරොත්තුව නිෂ්ඨාව කරගෙන අපි ක්‍රියා කරනවා නම් අපිට පින්නතුනේ ප්‍රාථමික මට්ටමේ ගුණධම් සියල්ලක්ම වැඩෙනවා. ඒ වගේම ඒ අභියෝග ටික ජය ගන්න දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොතින් අපි කිසියම් ලස්සන නගරයකට අපි යන බලාපොරොත්තු වෙනවා. හොඳ දේශගුණය තියෙන, හොඳ වාතාශ්‍රය තියෙන, හොඳ ගහකොළන් තියෙන, හොඳ ලස්සන සත්තු ඉන්න, කුරුල්ලෝ ඉන්න කිසියම් නගරයක් කරා අපි යන අපේක්ෂා කරනවා. අන්නේ නගරේ කරා යන ගමනේදී පින්නතුනේ අපට මඟ සලකුණු හැටියට තමයි මෙන්න මේ ලක්ෂණ අපි ප්‍රගුණ කළ යුත්තේ. අන්නේ ගමන් මඟ අතරමඟදී අපට මෝහන පාන සිදුවෙන යම් යම් සම්බාධක තියෙනවා නම් ඒ සම්බාධක ජය ගන්නයි අපේ මෙන්න මේ పూర్ව ලක්ෂණ ටික අරගෙන්නට ඕන. විශේෂයෙන්ම කරණමෙත සූත්‍රයේ පින්නතුනේ මෛත්‍රී භාවනාව ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. මොකද ඒකට හේතුව අපි මේ ආධ්‍යාත්මික ගමන මගේදී අපිට හතුරු ඇති කරගෙන මේක යන්න අමාරුයි. ඒ නිසා නිතරම අනිත්‍යය සඳහා මෛත්‍රී වඩමින් අනිත්‍යයෙන් එන කරදර හැකිතා සීමා කරගනිමින් අනිත්‍යයට ආශිර්වාද කරමින් අනිත්‍යයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් යා යුතු ගමන් මගක් මේක. එහෙම නැතුව වටා පිටා වින යහළු මිත්‍රාදී ඥාතීන් හතුරන් බාටපත් කරගෙන අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් මේ යන ආධ්‍යාත්මික ගමන් මගේදී අනිත්‍යයට සෙත් පතමින් අනිත්‍ය සුවපත් වේවා කියන පැතුමින් පුළුවන් නම් අනිත්‍යයත් මේ ආධ්‍යාත්මික ගමන මගට එකතු කරගෙන අපි මේ ගමන යා යුතුයි. අන්න එහෙම ගමනක් අපි යනවා නම් අර සාන්ත පදයේ අපේක්ෂාවෙන් අපි තබවපු පියවර මොහොතක් පාසාම අපි නිෂ්ඨාව කරා යන අය බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම මාර්ගයේ පිළිපදින හැම මොහොතකම අපි හැම දවසකම හැම තත්පරයකම අපි නිවෙමින් සැනසීමෙන් සතුටින් අපි කාලය ගත කරන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ මේ ගුණධම් රකිමින් මේ සතුට මේ සැනසීමත් විඳින්න. ඔබ රැකි රක්ෂා කරන කෙනෙක් නම් ඔබ මේ ගුණධම් ජීවිතයට ප්‍රගුණ කරමින් ඔබ ජීවිතයට ආශිර්වාදයක් සලසා ගන්න. ඔබ රැකි රක්ෂා කරන කෙනෙක් නම් දූ දරුවන් පෝෂණය කරන කෙනෙක් නම් ඒ දූ දරුවන් කුඩා කාලේ ඉඳන්ම දූ දරුවනෝ සමග මේ ගුණධම් තමයි ජීවිතයට භාවිත කරන්න. නැත්තම් පිනතුනි දරුවන්ගේ නිදහස ඉවර වෙලා අපට මේවර කියනට කාලයක් එන්නේ නැහැ. ඒ කටයුතු කරද්දිම තමයි අපි මේව කලියුත්තේ. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට වඩාත්ම මේ ගමන් මාගේ අපි තීව්‍රව වඩාත් වේගවත් අපි යා යුතුයි. අනිත්‍යයට ආදර්ශයක් වෙන විදිහට අනිත්‍යයට ආශිර්වාදයක් වෙන විදිහට අපි මේ ගමන් මාග අපේ ජීවිත ගමනේ ප්‍රතිපත්තියක් කරගන්නට ඕන. ඉතින් මේට වඩා අපට මේ සඳහා කාලය ලැබෙන්නේ නැහැ. අපාද සාකච්ඡා කරේ කරණීයමෙත්ත සූත්‍රයේ පිළිබඳවයි. කරණීයමෙත්ත සූත්‍රයෙන් විශේෂයෙන්ම මූලික ලක්ෂණ කීපයක් මුලින් සඳහන් කළා. ඊට පස්සේ ලෝකයේ ඉන්න හැම සත්‍යයන් පිළිබඳවම මිනිස් නොමිනිස් දිග කුඩා විශාල මේ ආදී වශයෙන් දුර ළඟ සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රී වැඩිමත් ඒ වගේම විශේෂයෙන්ම තෙත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගදමින් දොහ කියපු ආකාරයට නිදාගන්න වේලාව හැර අනිත් සතර ඉරියව්වෙදීම මෛත්‍රී වඩන තබන පියවරක් පාසාම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන පැතුමෙන් මෛත්‍රිය විහරණයක් කරගෙන මෙත්තා විහාර පුද්ගලෙක් බවට පත් වෙමින් මෛත්‍රියෙන් වාසය කරන පුද්ගලෙක් හැටියට තමන්ගේ දිවි මඟ වඩාත්ම ආලෝකවත් කරගන්නට තමන් උත්සාහවන්ත වෙන්නට ඕන. එහෙම හිටිය කෙනා ඊළඟට සාසත උච්ඡේදාදී දෘෂ්ටි වලින් බැහැර වෙලා සිල්වත් වෙනගෙන සීලය කියන්නේ ගිහියෙක් නම් පංචශීලය නැත්නම් ආරයසණික සීලය අටසිල් දසසිල් ආදී සීලයන් මේ වාරිකාන්ත සීල හැටියට සඳහන් වන්නේ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන සීලය මේ ආරයකාන්ත සීලය තුළින් තමන් කය වචනේ සංවර කරගැනීමෙන් ඔහු දර්ශන සම්පatti ඇති කරගෙන සම්මාදිටියේ චතුසත්‍ය සම්මාදිටිය යුක්තව දුක ඇතිවන හේතුඵල ධම නුවණින් දකිමින් පුද්ගලයාගේ තියෙන අනාත්ම ස්වභාවය නුවණින් දකිමින් සසර සැරිසන සත්‍යයගෙන හේතුඵල ධමට අනුව තීරුම් ගනිමින් ඔහු කාමයන්හි ආසාව දුරු කරගෙන කාමයන්හි තියෙන ආදීනව දැනගෙන එහි ආස්වාදයේ තීරුම් අරගෙන ආදීනව දැනගෙන නිස්සාරණයටපත් වෙනා ඒ තුලින් ඔහු නැවත මව් කුසකට නොයන පුද්ගලෙක් බවට පත් වෙනවා. පින්තුනි ගිහි හෝ වේවා ස්වාමීන් වහන්සේලා හෝ වේවා අප හැම දිනාටම බුදුහාරු පොදුවේ දේශනා කරපු මාර්ගයක් මේක. මොකද ඒකට හේතුව බුදුහාරු නිතරම ධාරණය කළා. ගිහියන් හැටියට ඔබ ආදර්ශයෙන් ගත යුත්තේ කුජ්ජුත්තරාව නන්ද මාතාව වැනි ඒ වගේම චිත්ත ගෘහපතියා උග්‍ර සිටුවරයා වැනි අය මේ අයගේ චරිතය බුදුහාරු අපට ගිහියන් හැටියට ආදර්ශයට ගන්නට කිව්වේ. ඒ නිසා ඒ හැම දිනෙකම පාහේ අනාගාමි වෙච්ච අය. එනිසා ඔබ ආදර්ශයට ගත යුත්තේ අනාගාමි අය. එනිසා gedara indimimma ඔබට සෝවාන් වෙන්න පුළුවන් සකදාගාමි වෙන්න පුළුවන් නිවසේ ඉඳගෙනම Brahmachari ජීවිත ගත කරමින් අනාගාමි වෙන්නට පුළුවන්. ඒ වගේම සුද්ධෝදන රජතුමා වැනි අය රජකම් උසුලද්දීම රහත් භාවයට පත් වෙච්ච අය. ඒ නිසා ඔබ අප හැම දිනාම මේ ආධ්‍යාත්මික ගමන මඟ යන පිරිසක් හැටියට මේ ගමන් මඟ අපේ ජීවිතයේ සැබෑ ගමන් මඟ කරගනිමු. ඒ ගමන් මාගේ අපි යෙදෙනවා නම් පින්නතුනි අපට එදිනෙදා එන බොහෝ කරදර කම්කටොළු වලින් නිදහස් වෙනටත් මේ ලෝකයේදීම අපට මේ නිවන් සුවය අත්විඳීමෙන් සැනසිරිදායක ජීවිතයක් ගත කරන්නට අපිට මේ සූත්‍රය අපේ සමස්ත ජීවිතේටම මඟ පෙන්වන සූත්‍රයක්. අප හිතන්නේ අප විශ්වාස කරන්නේ අපේ සත්‍යයෙන් අපේ ජීවිතේට ඊටාම් සමීප වෙච්ච මේ සූත්‍රය සැබෑ ලෙසම අපි ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රතිපදියක් බවට පත් කරගත්තොතින් මේ සූත්‍රය තමයි පින්නතුනේ Tamante නිවෙන්න සැනසෙන්න තියෙන ප්‍රධානම සූත්‍රය හැටියට අප විශ්වාස කරනවා. අපි මේ පින්නතුන්ට ආරාධනා කරනවා මේ සූත්‍රයේ කරුණු තේරුම් අරගෙන ඉගෙන කියාගෙන වඩ වඩාත් මේ කරුණු වල අර්ථය වටහාගෙන තමන්ගේ ජීවිතයේහි ජීවිත ආරෝගවත් කරන තමන් ලස්සන ඇඳුම් අඳිනවා වගේ හොඳ සුවඳවත් සුවඳ විලවුන් ඔබ ගිහන හැටියට පාවිච්චි කරනවා වගේ ඔබට පුළුවන් නම් මේ ගුණධම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඔබේ ජීවිතයේ වඩ වඩාත්ම බාහිර සුවඳින් නෙවෙයි ගුණ සුවඳින් සුවඳවත් වෙනවා. එසේ සුවඳවත් වෙලා ඔබේ ජීවිතය වඩ වඩාත්ම සැනසිලිදායක ජීවිත නිවන ජීවිත බවට පත් කරගන්නට ඔබ අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. ඔබට මෙවැනි පින්කම් කරන්නට ආවාද අනුශාසනා කරන ගරුකටයුතු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සීලම ස්වාමින් වහන්සේලාටත් අද අවසිද්ධ කරගත්තව මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාවේ පින්කම ආශිර්වාදයක් වේවා. උන්වහන්සේලා හැම දිනාටම සීල යහපත අනුභව සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම වඩ වඩාත්ම දහන් මගට පිවිසෙන්නට, ගුණ දහම් වඩන්නට, බණ දහම් රකින්නට, ධෛර්ය ශක්තිය, කායික මානසික සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. රැස් කරගත් ගුණ ධර්මයන්ගේ බලයෙන් ඔබ නමින් මියගොස් පින් බලාපොරොත්තු වෙන සිටින ඥාතීන්ටත්, දෙවියන් සහිත ලෝකයාටත් මේ පින සසර සුවපත් භාවයේ සඳහා ප්‍රාර්ථනා අනුකූලව නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී සාගතෝ ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා ශෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. Thank you.